මධ්‍ය දූරය ලබා ගන්න ජාතික ආණ්ඩුවක් සකස් කිරීම පිළිබඳව තීරණය ගත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මේ පක්ෂය විසින් ගන්න ලැබූ තීරණයක්. ඒ නිසා අපි පසුගිය දවස්වල බලාපොරොත්තු වුණා මධ්‍යම කාර්ය සභාව රැස්වෙලා විශේෂයෙන්ම ඉවත් වීම සඳහා අවසරයක් ලබා දෙයි කියලා. නමුත් මධ්‍යම කාර්ය සභාවේ රැස්වීම දිනෙන් දින ප්‍රමාද වෙනවා. ඒ මැතිවරණය ආසන්න වෙන නිසා දැන් ජාතික ආණ්ඩුවක අවශ්‍යතාවයක් නැහැ. අපිට අවශ්‍ය වෙලා තියෙන්නේ සම්දාන ආණ්ඩුවක් හදන්න. ඉතින් ඒ නිසා මේ තනතුරේ දිගටම ඉන්න එකේ තේරුමක් නැහැ කියන එක කල්පනා කරා. ඒ වගේම මේ මනාප මැතිවරණ ක්‍රමය නිසා අපේ පක්ෂෙම සමහර අය මේ විරුද්ධ මත ප්‍රකාශ කරමින් මේ සම්බන්ධව ජනතාව තුළ වැරදි මතයක් හදන්න උත්සාහ කරනවා. එක පැත්තකින් එක්සත් ජාතික පක්ෂය උදවියක් කරනවා, අනෙක් පැත්තෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය උදවියක් කරනවා. ඉතින් ඒ නිසා මේ සියල්ලට පිළිතුරක් වශයෙන් තමයි ඉල්ලා සිටින තීරණය කළේ.